ඒ ප්‍රශ්නේ තමයි මේ පංච නීවරණවල විචිකිච්ඡාව සහ දස සංයෝජනවල විචිකිච්ඡාව දෙක එකක්ද නැත්නම් දෙකක්ද කියලා අහලා තේනවා. මගේ දහම් ගබඩාව ප්‍රමාණවත් නොවිච්ච නිසා මම එදා ඒකට උත්තර දුන්නේ නැහැ, මතකද? ඒකට උත්තරේ තමයි මේ දෙකම එකයි. මට මේක එකයි කියලා කිව්වා, නමුත් මේ මට පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ඒක निराකරණය කරලා මේ දේශනා කරන්නේ. පංච නීවරණවල විචිකිච්ඡාවයි දස සංයෝජනවල විචිකිච්ඡාවයි දෙක එකයි. නමුත් පංච නීවරණ සංසිඳෙද්දී, පංච නීවරණ දුරු වෙද්දී, සමාධියක් වඩන කෙනෙකුට පංච නීවරණ දුරු වෙනවා. හැබැයි ඒක తాවකාලිකව. පංච නීවරණ දුරු වෙනවා නෙමෙයි, ඒකට කියන්නේ යටපත් වෙනවා. නමුත් අපි කියනවා පංච නීවරණ වලින් තොරයි කියලා. ඒ සමාධිය නැගිට්ටයි පස්සේ ආයේ නීවරණ නැගිටින්නේ. මොකද සමාධිය තුල කාමච්ඡන්දේ ව්‍යාපාදේ නැහැනේ. සමාධිය නැගිට්ටයි පස්සේ ආයේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ ඇති වෙන්න බෙයිද? පුළුවන්. ඒ වගේ තමයි විචිකිච්ඡාව නම් වූ නීවරණයක්. එතකොට ඒක නීවරණයක් හැටියට, සංයෝජනයක් නීවරණයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා, සංයෝජනයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ සංයෝජනයේ දුරු වෙන්නේ මාර්ගඵල අවබෝධයත් එක්ක. තේන්නද? ඒ සංයෝජනයේ දුරු වෙන්නේ මාර්ගඵල අවබෝධයත් එක්ක. මම දන්නේ මේක අහපු කෙනා මේ අද මං ඉන්නවා කියලා හිතනවා. අපිට විනාඩි 12ක විතර කාලයක් භාවනා කරන්න පුළුවන්. ඒක හරි අපි භාවනා කරමු නේද?